بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها الناس اتقوا ربكم إن زلزلة الساعة شيء عظيم يوم ترونها تذهل كل مرضعة عما أرضعت وتضع كل ذات حمل حملها وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَرِيدٍ كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَإِنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَى عَذَابِ السَّعِيرِ ඕ ජනෙයිනි, නුඹලාගේ පරමාධිපතිට බිය වැතිමත් වව්. සැබවින්ම අස්සාත් හෙවත් අවසාන දිනේ කම්පාව ඉමහත් බිහිසුණු දෙයකි. නුඹලා එය දකින දිනේ බිලිඳුන්ට කිරිපොවන සෑම ස්ත්‍රියක්ම ඇය කිරිපොවන්නා අමතක කරන්නේය. තවද සෑම ගැබණියක්ම ඇගේ ගැබබර ඇය නොදෙනුවත්ම ප්‍රසූත කරන්නේය. තවද නුඹ ජනයා මත් වූ වංශේ දකින්නේය. ඔව්හු මත් වූවෝ නොවෙති. නමුත් ඔවුන් මත් වූ වංශේ හැඟී යන තරමට අල්ලාහ්ගේ දඩුවම ඉතා දරුණුය. කිසිම දැනුමකින් තොරව අල්ලාහ් ගැන විවාද කරන, තවද සෑම කැරලිකාර ෂයිතානුවෙකුම අනුගමනය කරන ඇතැම් අය මිනිසුන් අතර සිටිති. සැබවින්ම ඔහු එනම් ෂයිතන් මිතුරු කරගන්නා කවරෙකු වේද? සැබවින්ම ඔහු හෙතෙම නොමග යවන අතර හෙතෙම නිරයේ වේදනාවට මග පෙන්වන්නේයි ඔහු එනම් ෂයිතන් ගැන තීරණය කරන ලදී. යා අයුහන් නාසු ඉන් كنتم في ريب من البعث فإنا خلقناكم من تراب ثم من نطفة ثم من علقة ثم من مضغة مخلقة وغير مخلقة لنبين لكم ونقر في الأرحام ما نشاء إلى أجل مسمى ثم نخرجكم طفلا ثم لتبلغوا أشدكم ومنكم من يتوفى ومنكم من يرد إلى أرذل العمر لكي لا يعلم من بعد علم شيئا وترى الأرض هامدة فإذا أنزلنا عليها الماء اهتزت وربت وأنبتت من كل زوج بهيج. අහු ජනෙයිනි, මරණින් මතු ජීවිතේ මලවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහිනම්, සැබවින්ම අපි මුලින් පසින්ද, පසුව ශුක්‍රාණු බිඳුවකින්ද, ඉන් පසුව ලේ කැටියකින්ද, පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි මෙසේ යථාර්ථය නුඹලාට පැහැදිලි කරන්නෙමු. ශුක්‍රාණු බිඳුව අපට අභිමත කාලයක් තුල ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව පිළිඳෙකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණුවියට පත්වන සඳහා අපි නුඹලා පෝෂණය කරන්නෙමු. තවද නුඹලා අතුරින් වඩා කල් ඇතිව මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවනු ලබන අයද නුඹලා අතර සිටිති. පොළව වියලි සහ නිසරු ලෙස නුඹ දකින්නේය. නමුත් ඒ මතට අප වැසිදිය ලබා දුන් විගසම එය පන ලබා විකසිත වෙයි. තවද සෑම වර්ගයකම අතු ඉති විහිදී සැපට වැඩෙන ගස්වැල් ජෝඩු බිහි කරයි. ذلك بأن الله هو الحق وأنه يحيي الموتى وأنه على كل شيء قدير وأن الساعة آتية لا ريب فيها وأن الله يبعث من في القبور. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියත වශයෙන්ම අල්ලාය. තවද ඔහුය සැබවින්ම මලවුන් පණ ගන්වන්නේ. තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බල සම්පන්නය. අස්සා අත්හෙවත් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය නිසැකයෙන්ම එළඹෙයි. ඒ ගැන කිසිදු සැකයක් නැත. තවද මිනී වලවල වැතිර සිටින අය සැබවින්ම අල්ලා නැගිටුවන්නේය. ඒ බවට මෙය සාක්ෂියකි. ومن الناس من يجادل في الله بغير علم ولا هدى ولا كتاب منير ثاني عطفه ليضل عن سبيل الله له في الدنيا خزي ونذيقه يوم القيامة عذاب الحريق ذلك بما قدمت يداك وأن الله ليس بظلام للعبيد. كسيما دنمكين تورود يهامغ پنويمك نومتي ود ديبتما ديو غرانتياك نومتي ود الله جنة විවාද කරන පිරිසක් ජනයා අතර වෙති. අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා නොමග යවන්නට ඔහු උදාරම් ලෙස තමගේ ඇලයෙන් නැමෙන්නේය. ඔහුට මෙලොවදී නින්දාව අත්වෙයි. මලවුන් කෙරෙන් නැගිටුවන දිනේ දෙවන ගින්නේ වේදනාවේ රස විඳින්නට අපි ඔහුට සලස්වන්නෙමු. මේ නුඹේ අත්වලින් නුඹම ඉදිරිපත් කළ දෑ නිසාය. සැබවින්ම අල්ලාහ් තම ගැත්තන්ට අසාධාරණ නොකරන්නෙකුයි ඔහුට කියනු ලැබේ. وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ذَلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ لَبِئْسَ الْمَوْلَى وَلَبِئْسَ الْعَشِيرُ إن الله يدخل الذين آمنوا وعملوا الصالحات جنات تجري من تحتها الأنهار إن الله يفعل ما يريد. විශ්වාසී මායිමී සිට අල්ලාහට අවනත වන වර්ගයේ අයෙක්ද මිනිසුන් අතර සිටී. ඔහුට කිසියම් හොඳක් සිදුවී නම් ඒ විශ්වාසය ගැන සෑහීමටපත් වෙයි. පිරික්සුමක් ඔහුට සිදුවහොත් ඔහු ඔහුගේ මුහුණ මත හැරෙයි. ඔහු මෙලොවදී පරලොවදී පරාජය වෙයි. මෙයයි පැහැදිලි පරාජය වන්නේ. ඔහු තමාට කිසිම හානියක් නොකරන්නා වූද කිසිම ලාභයක් නොකරන්නා වූද අල්ලාහ හැර වෙනත් දෑට ආයාචනා කරයි. යහමගින් ඈත් වූ මංමුලාවේයයි. ඔහුගේ ලාභයට වඩා ඔහුගේ හානිය ඉතා කිට්ටු කෙනෙකුටය හෙතෙම ආයාචනා කරමි. හෙතෙම තෝරාගත්තේ අහිතකර ආරක්ෂකයෙකුය. එසේම අහිතකර සහායකයෙකුය. විශ්වාස කර දැහැමි ක්‍රියා සිදු කළ අය ඒවායේ යටින් දිය දහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට අල්ලා සැබවින්ම ඇතුළු කරවයි. සැබවින්ම අල්ලා ඔහුට අභිමත දෑ කරන්නේය. من كان يظن أن لن ينصره الله في الدنيا والآخرة فليمدد بسبب إلى السماء ثم ليقطع فلينظر هل يذهبن كيده ما يغير وكذلك أنزلناه آيات بينات وأن الله يهدي من يريد تمنت ملوديد پرلوديد الله پیت نواني اي يمك ستنين اوهو احسط ولكي نگي يتوا پسو اي سندر کرتوا اويت اوهگي اپاية ඔහු කෝප කරන දැය ඉවත් කරන්නේ දැයි බලපවා. මෙලෙස අපි එය එනම් අල් කුර්ආනය පැහැදිලි වදන් ලෙස පහළ කළෙමු. තවද අල්ලා සැබවින්ම තමාට අභිමත කෙනෙකුට යහමඟ පෙන්වයි. إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَى وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ විශ්වාස කළ අයද යුදෙව්වන්ද සාබීන් වරුන්ද නසරානි එනම් කිතුනුවන්ද මජූස් එනම් ගිනි පුදන අයද ආදේශ තබන්නන්ද කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ සැබවින්ම අල්ලා ඔවුන් අතර විනිශ්චය කරන්නේය. නියත වශයෙන්ම අල්ලා සියලු දේ කෙරෙහි සාක්ෂි දරන්නේය. අහස් හි සිටින අයද මහ පොළොවෙහි සිටින අයද හිරුද සඳුද තාරකාද කඳුද ගස් කොළන්ද සතුන්ද මිනිසුන්ගෙන් විශාල සංඛ්‍යාවක්ද මහත් පීඩාව විඳීමට සුදුස්සන් වී සිටින විශාල පිරිසක්ද අල්ලා හමුවේ සුජූද් කරන බව නුඹට නොපෙනේද? තවද අල්ලා යමෙකුට නිග්‍රහ කරයිද ඔහුට ගෞරවය කරන්නෙකු නැත? සැබවින්ම අල්ලා තමාට අභිමත දේ කරයි. هذان خصمان اختصموا في ربهم فالذين كفروا قطعت لهم ثياب من نار يصب من فوق رؤوسهم الحميم يصهر به ما في بطونهم والجلود ولهم مقامع من حديد كلما أرادوا أن يخرجوا منها من غم أعيدوا فيها وذوقوا عذاب الحريق මේ අය තම පරමාධිපති ගැන ආරවුල් ඇති කරගත් දෙපක්ෂයකි. ඔවුන් අතුරින් අවිශ්වාස කළ අය සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් කලින්ම ගිනි ඇඟලුම් කපා සකස් කර ඇත. ඔවුන්ගේ හිස මත නටන උණුදිය වත් කරනු ලැබේ. එමගින් ඔවුන්ගේ උදරයේ ඇති දෑද සම්ද උණු කරනු ලැබේ. තවද ඔවුන්ට වැරෙන් පහර දීම සඳහා යකඩ අත් මුගුරු තිබේ. ඔවුන් දුකින් එයින් පිටවීමට සිතන සෑම විටකම ඔවුහු එහි නැවත ඇතුළු කරනු ලබන්නෝය. තවද දෙවන ගින්නේ වේදනාව විඳනුයිද කියනු ලබන්නෝය. إن الله يدخل الذين آمنوا وعملوا الصالحات جنات تجري من تحتها الأنهار يحلون فيها من أساور من ذهب ولؤلؤا ولباسهم فيها حرير وهدوا إلى الطيب من القول وهدوا إلى صراط الحميد إن الذين كفروا ويصدون عن سبيل الله والمسجد الحرام الذي جعلناه للناس سواء العاكف فيه والباد ومن يرد فيه بإلحاد بظلم نذقه من عذاب أليم විශ්වාස කර දැමි කටයුතු කළ අය එහි යටින් දිය දහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට අල්ලා සැබවින්ම ඇතුළු කරවයි. එහිදී ඔවුන්ට රන් වලලු සහ මුතු පළඳවනු ලැබේ. තවද එහිදී ඔවුන්ගේ වස්ත්‍ර සේදයෙන්ය. පිවිතුරු වදන පිළිගැනීමට ඔවුහු මඟ පෙන්වනු ලැබූහ. තවද සියලු පැසසුම් හිමි අල්ලාගේ මාර්ගයටද ඔවුහු මඟ පෙන්වනු ලැබූහ. ප්‍රතික්ෂේප කොට අල්ලාගේ මාර්ගයෙන්ද එහි වැසියාටද ආගන්තුකයාටද සියලු මනුෂ්‍යයින්ටද සමාන අන්දමින් අප වෙන් කළ මස්ජිදුල් හරාම් පූජනීය ස්ථානයේද මිනිසුන් වළක්වන්නා වූ අය සැබවින්ම අල්ලාහ්ගේ දඩුවමට භාජනය වනු ඇත. තවද එහි එනම් මස්ජිදුල් හරාම්හි පෞකාර අන්දමින් හැසිරි කෙලසීමට කවරෙකු හෝ සිතන්නේද ඔහුට අපි වේදනීය දඩුවමක් විඳීමට සලස්වන්නෙමු. وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَلَّا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ ليشهدوا منافع لهم ويذكروا اسم الله في أيام معلومات على ما رزقهم من بهيمة الأنعام فكلوا منها وأطعموا البائس الفقير ثم ليقضوا تفثهم وليوفوا نذورهم وليطوفوا بالبيت العتيق මට කිසිම දෙයක් ආදේශ නොකරනු. තවද ප්‍රදක්ෂිනා කරන්න උනටද නැමදීමේදී නැගිට සිටින්න උනටද රුකු කරන්න උනටද සුජූද් කරන්න උනටද මාගේ ගෘහය පවිත්‍ර කරනුයි කියමින් අප ඉබ්‍රාහීම්ට මෙම ගෘහය එනම් කබාව පිහිටි ස්ථානය පවරා දුන් අවස්ථාව සිහියට නගනු. තවද හජ් ඉටු කිරීමට ජනයින්ට අඬගසනු. ඔවුහු පාගමනින්ද සියලු දුර බැහැර ස්ථානවල සිට එන ගමන් මහන්සිය නිසා වැහැරුණු ඔටුවන් පිටින්ද නුඹ වෙත පැමිණෙති. ඔවුන් වෙනුවෙන් එහි සලසා ඇති යහපත් දේ දැකගනු පිණිසද ඔහු එනම් අල්ලා ඔවුන්ට සපයා දී ඇති ගව මහීෂාදීන් නියමිත දිනවල කැපකිරීමේදී අල්ලාහ්ගේ නම උසුරීමටද පසුව එයින් අනුභව කරනු. තවද එයින් කොටසක් එය අවශ්‍යව සිටින දුගීන්ටද දෙනු. අනතුරුව ඔවුන්ගේ කැත කුණු පහ කරත්වා ඔවුන්ගේ භාර ඔප්පු කරත්වා. පසුව පැරණි දේව ගෘහය තවා එනම් ප්‍රදක්ෂිණා කරත්වා. ذلك ومن يعظم حرمات الله فهو خير له عند ربه وأحلت لكم الأنعام إلا ما يتلى عليكم فاجتنبوا الرجس من الأوثان واجتنبوا قول الزور حنفاء لله غير مشركين به ومن يشرك بالله فكأنما خر من السماء فتخطفه الطير أو تهوي به الريح في مكان سحيق ذلك ومن يعظم شعائر الله فإنها من تقوى القلوب لكم فيها منافع إلى أجل مسمى ثم محلها إلى البيت العتيق. එයයි එනම් කබාව නිර්මාණය කිරීමේ අරමුණ යමෙකු අල්ලාහ්ගේ පිළිවෙත් ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයේහි ඔහුට ඉතා යහපත්ය. තවද නුඹලාට හදාරවන ලද දෑහැර සෙසු ගව මහේෂාදීන් නුඹලාට හලාල් එනම් අනුමත කරන ලදී. එහෙන් පිළිරු පිළිකුලින් වලකිනු. තවද මුසාවාද කතාවලින් වලකිනු. අන් සියලු දේ අතහැර ඔහුට ආදේශ නොතබමින් ඔහුට බියබැතිමත් වහලුන් වනු. අල්ලාහට ආදේශ කරන්න අහසින් වැටුණාක් මෙන්ය. එවිට පක්ෂීහු ඔහු දැහැගෙන යති. නැතහොත් සුළඟ දුර තැනකට ඔහු උසුලාගෙන යෑමෙන් ඔහු කැබලි බවට පත්වන්නේය. සත්‍යය මෙයයි. එයින් එය හොඳින් අවබෝධ කරගනු. කවරෙකු අල්ලාහ්ගේ පිළිවෙත් ගරු කරන්නේද? සැබවින්ම එය සිත තුළ පවතින බියබැතිමත් කමින්ය. හජ් අවස්ථාවේ කැපකිරීම සඳහා වෙන් කරන ලද ඒ වයින් එනම් ගව මහීෂාදීන් ගෙන්ද නියමිත කාලයකට නුඹලාට ප්‍රයෝජන ගැනීමට අවසර ඇත. පසුව එය කැපකිරීමට නියමිත ස්ථානය පැරණි ගෘහය එනම් කබාව අසලයි. වලිකුල්ලි උම් أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَى مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ فَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ الذين إذا ذكر الله وجلت قلوبهم والصابرين على ما أصابهم والمقيم الصلاة ومما رزقناهم ينفقون والبدن جعلناها لكم من شعائر الله لكم فيها خير فاذكروا اسم الله عليها صواف فإذا وجبت جنوبها فكلوا منها وأطعموا القانع والمعتر وكذلك سخرناها لكم كذلك سخرناها لكم لعلكم تشكرون ඔහු එනම් අල්ලා ඔවුන්ට භෝජනය සඳහා පිරිනමා ඇති ගව මහීෂාදීන් මත අල්ලාගේ නාමය ඔවුන් උසුරු වීම සඳහා සෑම ජන සමාජයකටම ඝාතන විදි අපි නියම කළෙමු. නමුත් මේ සියලු විදිවලට එකම අරමුණ අල්ලා වෙනුවෙන් කැපකිරීමයි. මේ අනුව නුඹලාගේ දෙවියා එකම දෙවියාය. එනිසා ඔහුට පමණක් අවනත වුණු. නබි මුහම්මද් බැගෑ බවින් අවනත වූවන්ට සුභාරංචිය දෙනු. ඔවුන් කවරෙකුද නම් අල්ලාහ ගැන සිහිපත් කරනු ලබන විට ඔවුන්ගේ සිත් පියෙන් ඇලලියයි. තවද ඔවුන්ට සිදු වූ දෑහි ඉවසිලිවන්ත වන්නා වූද සලාත් ඉටු කරන්නා වූද ඔවුනට අප පිරිනැමූ දැයින් වියහිදම් කරන්නා වූද අය වෙති. කැපකිරීම සඳහා ඔටුවන් අපි නුඹලාට අල්ලාහගේ සංකේත අතරට ඇතුළත් කළෙමු. නුඹලාට එයින් විශාල යහපත් ඇත. එනිසා කැපකිරීමට ඔවුන් පෙළට සිටුවා සිටියේදී ඔවුන් මත අල්ලාහගේ නාමය උසුරුවන්. පසුව ඔවුන් ඔවුන්ගේ ඇල පැත්තට වැටුණු පසු නුඹලා එයින් අනුභව කරමු. තවද එයින් කොටසක් පුලන්නාටද සිඟන්නාටද අනුභව කිරීමට දෙනු. මෙලෙස අපි ඒවා නුඹලාට වසඟ කර දුනිමු. නුඹලා ගුණගරුක වනු පිණිස. ينال الله لحومها ولا دماؤها ولكن يناله التقوى منكم كذلك سخرها لكم لتكبروا الله على ما هداكم وبشر المحسنين إن الله يدافع عن الذين آمنوا إن الله لا يحب كل خوان كفور උන්ගේ මාංශය හෝ උන්ගේ රුධිරය අල්ලාහ කරා නොපැමිණේ. නමුත් නුඹලාගේ බිය බැතිමත්කම ඔහු කරා පැමිණේ. ඔහු නුඹලාට යහමඟ පෙන්වූ හේයින් නුඹලා අල්ලාහ කීර්තිමත් කිරීම පිණිස මෙසේ ඔහු ඒවා එනම් සතුන් නුඹලාට වසඟ කර ඇත. තවද නබි මුහම්මද් යහකම් කරන්නවුනට සුභාරංචිය දෙනු. විශ්වාස කළ අය අල්ලාහ නියත වශයෙන්ම ආරක්ෂා කරන්නේය. සියලුම ද්‍රෝහි අකෘතඥය සැබවින්ම අල්ලාහ ප්‍රිය නොකරන්නේය. أذن للذين يقاتلون بأنهم ظلموا وإن الله على نصرهم لقدير الذين أخرجوا من ديارهم بغير حق إلا أن يقولوا ربنا الله ولولا دفع الله الناس بعضهم ببعض لهدمت صوامع وبيع وصلوات ومساجد يذكر فيها اسم الله كثيرا ولينصرن الله من ينصره إن الله لقوي عزيز යම් අයෙකුට එරෙහිව සටන් කරනු ලැබේද ඔවුනට සටන් කිරීමට අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ ඔවුනට අසාධාරණකම් කරනු ලැබුණ නිසාය. ඔවුනට උදව් කිරීමට අල්ලාහ් සැබවින්ම බලසම්පන්නය. ඔවුහු කවරෙකුනම් අපගේ පරමාධිපති අල්ලාහ් යයි ඔවුන් කී නිසා අසාධාරණ ලෙස තම නිවෙස් වලින් පන්නා දමන ලදාය වෙති. ජනයාගෙන් ඔවුන්ගේ එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැළැක් වූයේ නම් ආරාමයන්, දේවස්ථාන, යුදෙව් දේවස්ථාන සහ එහි අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන මස්ජිද් ආදී දේවස්ථාන සුණු විසුණු කරනු ලැබ තිබුණි. ඔහුට උදව් කරන අයට අල්ලාහ් සැබවින්ම උදව් කරයි. සැබවින්ම අල්ලාහ් ශක්ති සම්පන්නය සර්ව බලධාරීය. الذين إن مكناهم في الأرض أقاموا الصلاة وآتوا الزكاة وأمروا بالمعروف ونهوا عن المنكر ولله عاقبة الأمور وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ مَدْيَنَ وَكُذِّبَ مُوسَى فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ فَكَيْفَ كَانَ نَكِيرِ ඔවුහු කවරෙකුනම් මෙහි පිට අප ඔවුනට බලය දෙතොත් සලාතෙහි නිරතවන්නෝද සකාත් ගෙවන්නෝද යහදය අනවන්නෝද අයහදයින් වළක්වන්නෝද වෙති. සෑම දෑහිම අවසාන තිරණය අල්ලාහ් වෙතය. නබි මුහම්මද් ඔවුන් නුඹගේ දූත මෙහෙවරය බොරුයයි සලකන්නේ නම් ඔවුනට පෙර නූහ්ගේද ආද්ගේද සමූත්ගේද ජනයා ඔවුහු නියත වශයෙන්ම බොරු යැයි සැලකූහ. ඉබ්‍රාහීම්ගේ ජනයාද ලූත්ගේ ජනයාද මදියන් වාසීහුද ඔවුන් බොරු යැයි සැලකූහ. තවද මූසාද බොරු යැයි සැලකනු ලැබීය. එවිට මම මෙවැනි ප්‍රතික්ෂේපකයින්ට කාල අවකාශය දුන්නෙමි. පසුව ඔවුන් හසු කරගත්තෙමි. මාගේ දඩුවම කෙතරම් බිහිසුණු වීදැයි නුඹලා දැනගත යුතුය. فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ ويستعجلونك بالعذاب ولن يخلف الله وعده وإن يوما عند ربك كألف سنة مما تعدون وكأي من قرية أمليت لها وهي ظالمة ثم أخذتها وَإِلَيَّ الْمَصِيرُ දුෂ්ට වූ දෑහි නිරතව සිටි ජනවාස කුපමණක් අපි විනාශ කළෙමුද? ඒවා ඒවායේ වහල් මත ඇදහැලින තවද කොපමණක් පාළු ලිංද මහා මාලිගාද නටබුන් බවට පත් කරන ලදී. ඔව්හු මහ පොළොවේහි සංචාරය කර නැතිද? එසේ වුවහොත් ඔවුනට එයින් සිතන සිත් වන්නට හෝ එයින් ඇසෙන කන් වන්නට පිළිවන. සැබවින්ම ඇස් අඳවන්නේ නැත. නමුත් ලය තුල ඇති හදවත්ය අඳවන්නේ. ඔව්හු දඩුවම ඉක්මන් කරන ලෙස නුඹගෙන් ඉල්ලා සිටිති. අල්ලා කිසිවිටක තමන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීමට පසුබට නොවන්නේමය. නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයේ දවසක් නුඹලා ගණන් කරන අවුරුදු දහසක් වඳුය. දුෂ්ට වූ දෑහි නිරතව සිටි ජනාවාස කොපමණකට මම කාල අවකාශය දුන්නේම්ද? පසුව මම ඒවා හසු කරගත්තෙමි. මා වෙතය අවසානයේ යන තැන. قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُبِينٌ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ والذين سعوا في آياتنا معاجزين أولئك أصحاب الجحيم أهو جنيني إما نپرو دينيا پميني مطا پير إيجن سببين من ما نبلات تهدلي آنطرو أنغوانيكو پمنكي نبي محمد پاوساو وشواس كوتا يحا کام کل آيا ඔවුනටමය සමාව හා උදාර ආහාර පාන ඇත්තේ. තවද අපගේ ආයාත් එනම් වදන් නිෂ්ඵල කිරීමට තැත් කරන අය ඔවුහුය නිරේ සහකාරයෝ වන්නේ. وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته فينسخ الله ما يلقي الشيطان ثم يحكم الله آياته والله عليم حكيم ليجعل ما يلقي الشيطان فتنة للذين في قلوبهم مرض والقاسية قلوبهم وإن الظالمين لفي شقاق بعيد නබි මුහම්මද් මීට පෙර රසූල්වරයෙකු හෝ නබිවරයෙකු හෝ අප එවූ සෑම විටකම ඔහු අභිලාෂයක් දැක්වූ විට ඔහුගේ අභිලාෂයේහි ෂයිතන් නිෂ්ඵල දෑ හෙළුවේ මිස නැත. එවිට ෂයිතන් හෙළූ දෑ අල්ලාහ් අවලංගු කරන්නේය. පසුව අල්ලාහ් ඔහුගේ ආයාත් තහවුරු කරන්නේය. අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. ඔවුන්ගේ සිත්හි ලෙඩක් වූ අයටද ඔවුන්ගේ සිත් දැඩි වූ අයටද ෂයිතන් හෙළූ දෑ පිරික්සුමක් කරනු පිණිසද අපරාධකරුවෝ සැබවින්ම සත්‍යයෙන් ඈත් වූ විතර්කයෙහිය. وليعلم الذين أوتوا العلم أنه الحق من ربك فيؤمنوا به فتخبت له قلوبهم وإن الله لهادي الذين آمنوا إلى صراط مستقيم ولا يزال الذين كفروا في مرية منه حتى تأتيهم الساعة بغتة أو يأتيهم عذاب يوم عقيم الملك يومئذ لله يحكم بينهم فالذين آمنوا وعملوا الصالحات في جنات النعيم والذين كفروا وكذبوا بآياتنا فأولئك لهم عذاب مهين دنم دنلد آية එය නියත වශයෙන්ම ඔවුන්ගේ හිමිගෙන් වූ සත්‍යයයි වටහාගෙන ඔවුන් එය විශ්වාස කොට ඔවුන්ගේ සිත් එයට නතුවනු පිණිසද විශ්වාස කළ අය නියත වශයෙන්ම අල්ලා ඍජු මාර්ගයට යොමු කරන්නේමය. අස්සා අත්හෙවත් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන මොහොත ක්ෂණිකව ඔවුන් වෙත පැමිණෙන තෙක් නැතහොත් නිසරු දවසක දඩුවම ඔවුන් කරා පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කරන්නන් දිගටම ඒ ගැන සැකයෙහිම වන්නෝය. බලය එදින අල්ලාහටය. ඔහු ඔවුන් අතර විනිශ්චය කරන්නේය. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය භාග්‍යයෙන් පිරි ජන්නාවන් එනම් ස්වර්ග උයන්හිය. ප්‍රතික්ෂේප කොට අපගේ ආයාත් බොරු යැයි සැලකූ අයට නින්දිත දඩුවමකි. والذين هاجروا في سبيل الله ثم قتلوا أو ماتوا ليرزقنهم الله رزقا حسنا وإن الله لهو خير الرازقين ليدخلنهم مدخلا يرضونه وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ ذَلِكَ وَمَن عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ الله ගේ මාර්ගයෙහි සංක්‍රමණය කොට පසුව ඝාතනය කරනු ලැබූ හෝ මියගිය අය ඔවුන්ට අල්ලාහ් සැබවින්ම සුන්දර පාරිභෝජන සලස්වන්නේය. සැබවින්ම අල්ලාහ් පාරිභෝජන සලස්සන්නන්ගෙන් ඉතා හොඳය. ඔවුන් ඒ ගැන තෘප්තිමත් වන ප්‍රවේශයකට ඔහු ඔවුන් ඇතුළු කරන්නේමය. සැබවින්ම අල්ලාහ් සර්වඥ සානුකම්පිතය. මෙලෙසය යමෙකු තමන්ට රිදවන ලද දෑ හා සමාන දෑකින් රිදවන්නේද ඉන් පසුව ඔහුට එනම් පළමු තැනැත්තාට අධික ලෙසින් රිදවනු ලැබුවේද නියත වශයෙන්ම අල්ලා ඔහුට උදව් කරන්නේමය. සැබවින්ම අල්ලා ඉවසන සුළුය, පරම ක්ෂමාශීලීය. ذلك بأن الله يولج الليل في النهار ويولج النهار في الليل ويولج النهار في الليل وأن الله سميع بصير ذلك بأن الله هو الحق وَأَنَّمَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فتصبح الأرض مخضرة إن الله لطيف خبير له ما في السماوات وما في الأرض وإن الله لهو الغني الحميد ملسية سبب ما الله راتريا ديوا قالية أتلو كروانية දිවා කාලය රාත්‍රියට ඇතුළු කරවන්නේය. සැබවින්ම අල්ලා සර්ව ශ්‍රාව්‍යය, සර්ව දෘෂ්ටිකය. මෙලෙසය සැබවින්ම සත්‍ය වන්නේ අල්ලාය. ඔහු හැර ඔවුන් අයදින දෑ අසත්‍ය වන්නේය. තවද අල්ලා උත්තරීතරය, පරමෝත්කෘෂ්ටය. නුඹ නොදුටුවෙහිද අල්ලා අහසින් ජලය පහළ කරන්නේය. එවිට භූමිය හරිතවන්නේය. සැබවින්ම අල්ලා අති සූක්ෂමය, සුඥානීය. අහස්වල දෑද මහ පොළොවෙහි දෑද ඔහුටමය. සැබවින්ම අල්ලාහ්මය සර්වපෝෂිත, සර්ව ප්‍රශංසාලාභී වන්නේ. أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ مِهِ پِتَ أَتِدَى සැබවින්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බවද ඔහුගේ අනට යටත්ව මොහුදේ නැව යාත්‍රා කරන බවද නුඹ නොදුටුවේහිද ඔහුගේ අවසරයෙන් මිස එය මහ පොළොව මත නොවැටෙනසේ ඔහු අහස රඳවා ගත්තේය සැබවින්ම අල්ලාහ් මිනිසුන්ට සානුකම්පිතය අසමසම කරුණාන්විතය නුඹලාට ජීවය ලබා දුන්නේ පසුව නුඹලා මරණයට පත් කරන්නේ ඉන් පසුව නුඹලාට නැවත ජීවය ලබා දෙන්නේ ඔහුමය එසේ තිබියදී සැබවින්ම මිනිසා සත්‍යය ප්‍රතික්ෂේප කරන්නෙක්මය ලිකුල්ලි උම්මතින් ජඅල්නා මන් සකන්හුම් නාසිකූහු ෆලා යුනාසිඋන්නක ෆිල් අම්ර فلا ينازعنك في الأمر وادع إلى ربك إنك لعلى هدى مستقيم وإن جادلوك فقل الله أعلم بما تعملون الله يحكم بينكم يوم القيامة فيما كنتم فيه تختلفون ألم تعلم أن الله يعلم ما في السماء والأرض إن ذلك في كتاب ඉන්න ذلك على الله يسير සෑම ජන සමාජයකටම ඔවුන් ඒවා පිළිපදින ඇදහිලි ක්‍රමයක් අපි නියම කළෙමු. එනිසා නබි මුහම්මද් ඔව්හු නුඹ සමග මේ සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකර නොගනිත්වා නුඹගේ පරමාධිපති වෙත කැඳවනු. සැබවින්ම නුඹ ඍජු මාර්ගයෙහිමය. ඔවුන් නුඹ හා ආරවුල් කරගන්නේ නම් නුඹලා කරන දෑ ගැන අල්ලාහ් ඉතා මැනවින් දනියයි කියනු. නුඹලා එහි විවාද කරමින් සිටි දෑ ගැන කියාමත් එනම් මලවුන් කෙරෙන් යලි නැගිටුවනු ලබන දිනේ අල්ලාහ් නුඹලා අතර විනිශ්චය කරන්නේය. අහසෙහි සහ මහ පොළොවේ ඇති සියලු දෑ ගැන අල්ලාහ් දන්නේයයි නුඹ නොදන්නේද? නියත වශයෙන්ම ඒ සියල්ල ග්‍රන්ථයෙහි සටහන්ය. සැබවින්ම එය අල්ලාහට පහසුය. ويعبدون من دون الله ما لم ينزل به سلطانا وما ليس لهم به علم وما للظالمين من نصير وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنكَرَ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا قُلْ أَفَأُنَبِّئُكُمْ بِشَرٍّ مِّن ذَلِكُمُ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا وَبِئْسَ الْمَصِيرُ الله හැර ඒ ගැන ඔහු කිසිම බලයක් පහළ නොකළ දෑද ඔවුන්ට ඒ ගැන දැනුමක් නැති දෑද ඔහු අදහති. අපරාධකාරයින්ට උදව් කරන්නෙකු නැත. අපගේ වදන් පැහැදිලිව ඔවුන්ට පාරායනා කරනු ලබන විට ප්‍රතික්ෂේප කරන්නන්ගේ මුහුණුවල පිළිකුල් ගතිය නුඹ දැනගන්නේය. අපගේ වදන් ඔවුන්ට පාරායනා කරන අයට පහර දීමට ඔවුහු එළඹෙති. මීට වඩා නරක දෙයක් ගැන මා නුඹලාට දැනුම් දෙන්න දැයි නබි මුහම්මද් පවසව. එය නිරයයි. ප්‍රතික්ෂේප කරන අයට අල්ලාහ් එය පොරොන්දු වී ඇත. එය කෙතරම් නරක නිවහනක්ද. යා අයියුහන් ناس ضرب مثل فاستمعوا له إن الذين تدعون من دون الله لن يخلقوا ذبابا ولو اجتمعوا له وإن يسلبهم الذباب شيئا لا يستنقذوه منه ضعف الطالب والمطلوب ما قدر الله حق قدره إن الله لقوي عزيز الله يصطفي من الملائكة رسلا ومن الناس إن الله سميع بصير يعلم ما بين أيديهم وما خلفهم وإلى الله ترجع الأمور අහෝ ජනෙනි, උපමාවක් පෙන්වනු ලැබේ. එයට සවන් දෙනු. සැබවින්ම අල්ලාහ හැර නුඹලා අයදින අයට මැස්සෙකුවත් නිර්මාණය කරන්නට නොහැකේමය. ඔවුන් සියලු දෙනා එයට එක්වද? තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැරගත්තේද උගෙන් එය මුදවා ගන්නටද ඔවුන්ට නොහැකේමය. නමදින්නාද නමදිනු ලබන්නාද දුර්වලය. ඔහුගේ බලය පිළිබඳව තක්සේරු කළ යුතු අයුරින් අල්ලාහ ඔහු තක්සේරු නොකළහ. සැබවින්ම අල්ලාහ ශක්ති සම්පන්නය, සර්ව බලධාරීය. අල්ලාහ සිය තීන්දු ප්‍රකාශ කිරීම සඳහා මලක්වරුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද දූතයින් තෝරාගත්තේය. සැබවින්ම අල්ලාහ සර්ව ශ්‍රාවකය, සර්ව දෘෂ්ටිකය. ඔවුන් ඉදිරිපස විවෘතව ඇති දේවල්ද ඔවුන් පසුපස සැඟවී ඇති දේවල්ද ඔහු දනී. සෑම කරුණක්ම පමුණුවනු ලබන්නේ අල්ලාහ් වෙතමය. යා අයියුහල් ලදීන ආමනූ කඋ වස්ජුදු වඅබුදු රබ්බකුම් වෆ්අලුල් ඛයිර ලඅල්ලකුම් තුෆ්ලිහූන් وجاهدوا في الله حق جهاده هو اجتباكم وما جعل عليكم في الدين من حرج ملة أبيكم إبراهيم هو سماكم المسلمين من قبل وفي هذا ليكون الرسول شهيدا عليكم وتكونوا شهداء على الناس فأقيموا الصلاة وآتوا الزكاة واعتصموا بالله هو مولاكم فنعم المولى ونعم النصير. අහු විශ්වාස කළවුනි, අල්ලාහ හමුවේ රුකූ එනම් දනහිස් දෙකට අත්තබා නැමි වැඳීම කරනු, සුජූද් එනම් බිම වැතිර නලල බිම තබා නැමදීමද කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට අවනත වනු, දැහැමි කටයුතු වල යෙදෙනු. එයින් නුඹලාට සැබෑ ජයග්‍රහණය ලැබිය හැකිය. ඔහු වෙනුවෙන් ජිහාද් කළ යුතු අයුරින් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරනු. ඔහු නුඹලා ඔහුගේ සේවයට තෝරාගනු ඇත. තවද දීන්හි නුඹලාට කිසිම අපහසුතාවක් නොපැවරුවේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහීම්ගේ මාර්ගයයි. රසූල්වරයා නුඹලාට සාක්ෂි කරුවෙකු වනු පිණිසද, නුඹලා මිනිසුනට සාක්ෂි වනු පිණිසද, නුඹලාට මුස්ලිම්වරු යයි මීට පෙරදීද මෙහි එනම් අල් කුර්ආනයේදීද ඔහු අල්ලාහ් නම් කළේය. එසේ හේයින් සලාත්හි නිරත වනු, සකාත් දෙනු, අල්ලාහ් තදින් ග්‍රහණය කරගනු. ඔහුය නුඹලාගේ ආරක්ෂකයා. තවද එම ආරක්ෂකයා ඉතා හොඳය, ඉතා හොඳ උදව්කරුවාය.